नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवादं रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट तिसारन शरणयामि। පළමුකොට අප කෙරෙහි මහත් දයා කරුණාවකින් බොහෝ වෙහෙස නොබලා ඊටාම දුරබැහැර සිට පොළොන්නරුවේ මෙම මහමෙවුනා භාවනා අසපුවට වැඩමවා වදාළ මහමෙවුනා භාවනා අසපු සංචිතේ මහා මහෝපාධ්‍යාය දූරන්දර මහමෙවුනාවේ අප සියලු දිනාගේම පරම පූජනීය ගුරුදේවයන් වහන්සේ වන ශ්‍රී කල්යාණ වංශ මහානිකායේ මහානායක දුරන්දර දොඩම්පහළ ශ්‍රී චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ලංකාවේ දස දිසාවෙන්ම විවිධාකාර පළාත්වලින් විවිධ වෙහෙස මහන්සියෙන් මෙම මහමෙවුනා වාසපුවට පැමිණ සිටින ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපට ලැබිච්ච දුර්ලභ වාසනාව ගෞතම බුද්ධ ශාසනයයි. ගෞතම බුද්ධ ශාසනය අපට උරුම වෙච්ච එක අපි ප්‍රයෝජනේ ගන්න මේ ජීවිතේ ටිකක් හරි කැප කරන්න ඕනේ. ජීවිතේ ගෙවිල යන විදිය හරි වේගවත්. බුදුරජාණන් වහන්සේ මේ වේගෙන් ජීවිතේ ගෙවිල යාම ගැන උපමාවක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ඇහුවා භික්ෂුන් වහන්සේලාගෙන්, මහණෙනි, පුද්ගලයන් හතර දෙනෙක් එක තැනක ඉන්නවා හතර පැත්තට හැරිලා. මේ හතර දෙනාගේම අතේ දුනු ඊතල තියෙනවා. මේ හතර දෙනාම එකම මොහොතේ හතර පැත්තට ඊතල හතරක් විදිනවා. එතකොට තව පුද්ගලයෙක් ඒ හතර පැත්තට වැටෙන ඊතල හතර බිම වැටෙන්න ඉස්සර වෙලා දුවගෙන ගිහිල්ලා අරගෙන එනවා. භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, පින්වත් මහණෙනි, එතකොට මේ පුද්ගලයා වේගෙන් දුවන්න පුළුවන් කෙනෙක් නේද? එසේය භාග්‍යවතුන් වහන්ස, මේ පුද්ගලයා වේගෙන් දුවන්න පුළුවන් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, ඊටත් වඩා වේගෙන් ගමන් කරන්න පුළුවන් මේ සූර්ය චන්ද්‍ර දෙකට. සූර්ය චන්ද්‍ර දෙකට ඊටත් වඩා වේගෙන් ගමන් කරන්න පුළුවන්. ඒට අධිගෘහිත දෙවිවරු ඊටත් වඩා වේගෙන් ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, ඊටත් වඩා වේගෙන් උපන් මිනිස්සුන්ගේ ආයුෂ ගෙවිලා යනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා. උන්වහන්සේ වදාළ විදියට ජීවිතය දිහා බැලුවොත් මේ ලෝකෙ පුරාම තියෙන්නේ ප්‍රමාදී. ඉතින් මේ ප්‍රමාදයට මැදිවෙච්ච සත්වයා මොහොතක් හරි අප්‍රමාදී වෙන්න කල්පනා කරනවා නම් ඒකට එයාට ලොකු වාසනාවක් තියෙන්න ඕන. ලොකු පිනක් තියෙන්න ඕන. නුවණින් කල්පනා කිරීමෙහි මහා නුවණක් තියෙන්න ඕන. එහෙම නුවණක් තියෙන එක්කෙනාට මේ ගත කරන ජීවිතයේ ඉක්මනින් ආයුෂ ගෙවී යන්න කලින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් උපකාර ගන්න පුළුවන්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අපි පැමිණෙන්නේ සිත පහදවා ගැනීමෙන්. සිත පැහැදුනේ නැත්නම් අපිට බුද්ධ ශාසනයට ඇතුළත් වීමෙන් ලබන ප්‍රයෝජනේ ලබන්න හම්බ වෙන්නේ නැහැ. සිත පහදවා ගැනීම නුවණැත්තන් විසින් කරන එකක්. අපි කල්පනා කරමු මොහොතකට, බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එහෙමයි අදත් එහෙමයි, මනුෂ්‍යයන් තමන් තුළ තියෙන කුසලතා නිවැරදිව තෝරගන්න දන්නේ නැහැ. ඒ නිසා ජීවත් වන කාලේ මනුෂ්‍යයන් එක එක විදියට ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔබ දන්නවා ඇති, පටාචාර පිස්සු හැදිලා පාරි දුවපු කෙනෙක්. නමුත් එතුමිය තුල තිබුණේ නැද්ද සීලය, සමාධිය, ප්‍රඥාව මුළුමනින්ම ප්‍රගුණ කිරීමේ හැකියාව? තිබුණා. ඒ වගේම කිසා ගෞතමයි තමන්ගේ පුංචි දරුවා මැරුණා. ඒ මලකුණ අරගෙන පිස්සියක් වගේ ඒ මලකුණට පණ දෙන්න කියලා ඉල්ල පාර ගියපු එක්කෙනෙක්. අවබෝධ කිරීමේ හැකියාව අඩු වෙලා තිබුණේ තිබුණා. ඒ වගේම තව පළාතක් තිබුණා, සුනා පරන්ත කියලා. නපුරු මිනිස්සු ඉන්න පළාතක්. පුන්න කියන ස්වාමින් වහන්සේ ඒ සුනා පරන්තේට වඩින්න සූදානම් වෙද්දී බුදුරජාණන් වහන්සේ උනන්දුවක් දැක්කෙවෙ නැහැ. උන්වහන්සේ දේශනා කළා, ඒ පළාත හරි නපුරු මිනිස්සු ඉන්නේ, ඒ පළාතට ගියොත් ඔබට මිනිස්සු බණීවි. අනේ ස්වාමිනී, බැන්නට කමක් නැහැ. ගහන එකක් නැහැ. නොගහින් එකක් නැහැ, ගහවි. අනේ ස්වාමිනී, ගැහුවටත් කමක් නැහැ. අතපය කඩන එකක් නැහැ. සමහර විට අතපයත් කඩාවි. අනේ ස්වාමිනී, අතපය කැඩුවට කමක් නැහැ. මරණ එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා, පුන්න, ඔය මිනිස්සු විශ්වාස නැහැ, මරාවි. ස්වාමිනී, එහෙම වුණොත් මං සිහියෙන් මැරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පුන්නට, පුන්න, ඔබ යන්න. ඔබ මේ පළාතට සුදුසු කෙනෙක්. පුන්න ස්වාමින් වහන්සේ සුනා පරන්තිට වැඩියා. උන්වහන්සේ හිටියේ කාලයේ තුල සුනා පරන්ති 500ක් මහණ වුණා. අර නරක ගමේ, අර නපුර මිනිස්සු වශයෙන් ප්‍රසිද්ධ ගමේ ඒ 500ම රහත් වුණා. එහෙමනම් අපට තියෙන කුසලතා අපි දන්නේ, අපේ හැකියාවන් අපි දන්නේ, අපිට මේ ජීවිතේ අත්පත් කරගන්න පුළුවන් ලාභ අපි දන්නේ. අන්නේ නොදන්නා නොපෙනෙන සියලු දේ මතු කරගන්න පුළුවන් ගෞතම බුද්ධ ශාසනයේදී විතරයි. දැන් බලන්න, කල්පනා කරලා අපි මේ ධර්මයට පැමිණෙන්න කලින් අයාලේ ඇවිද ඇවිද හිටිය මිනිස්සු නෙවෙයිද? හිතට හිතෙන හිතෙන දේවල් හිත හිත හිටපු අය නෙවෙයිද? කිසිම පාලනයකින් තොරව හිතෙන හිතෙන වචන කී කී හිටපු අය නෙවෙයිද? හොඳ නරක ભેදයකින් තොරව හිතට වසඟ වෙලා කයින් ක්‍රියා කර කර හිටපු අය නෙවෙයිද? නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණට පස්සේ අපිට සිහි නෝන උපන්නා. අපට සිහිය ඇති වුණා. ඒ සිහියෙන් අපි බලන්න ගත්ත අපේ ජීවිතේ දිහා. එතකොට අපිට පේනවා චිත්‍රපටයක් වගේ අපි අතීතේ. අපිට පේනවා අපිට වැරදිච්ච තැන්. ඇයි අපි කලින් දැක්කේ නැත්තේ? අන්න වෙනස. දකින්න පුළුවන් හැකියාව තිබුණා. ඒක මතු වුණේ නැහැ. ඒක මතුවෙන විදිහට අපිට ජීවිතය ගැන දැනුම ලැබුණේ නැහැ. පින්වත්නි, ඒ ජීවිතය ගැන දකින්න පුළුවන් හැකියාව ඇති වෙන්න ඇති වෙන්න අපිට කණ්ණාඩියකින් බලනවා වගේ මේ ජීවිතය දිහා බලන්න පුළුවන්. අපේ ජීවිතේ වැරදිච්ච තැන් පේනකොට සමහර විට අපිට ලැජ්ජයි. වැරදිච්ච තැන් පේන එකට සමහර විට හිරිකිතයි. වැරදිච්ච තැන් පේන එකට සමහර විට බයයි. නමුත් දැන් අපිට පුළුවන් ඒක උපේක්ෂාවෙන් බලන්න. කොහොමද ඒ වැරදි වලින් අපි අත් මිදුණා? එතකොට මේ හැකියාව කොහෙද තිබුණේ? ඒ හැකියාව තිබුණේ අප තුල නෙවෙයිද? අපි තුලමයි. වචන කතා කිරීමේදී අපිට ඉස්සර සීමාවක් නැහැ. සාමාන්‍ය ලෝකයේ හැමතිස්සෙම තියෙන්නේ තෘප්තියටපත් නොවීමක්. තෘප්තියටපත් නොවීමක් තියෙනකොට අපි හැමතිස්සෙම තෘප්තියක් ලබා ගන්න වචන කතා කරනවා. එතකොට ලාමක දේවල් අපි කතා කරනවා. හොල්මන් කතා කතා කරනවා. විහිළු කතා කරනවා. අනුන්ගේ ඇදකුද කතා කරනවා. අනුන්ට ඔච්චම් කරනවා. අපි මේ වචන වලින් ලාමක සතුටක් ලබනවා. නමුත් ධර්මයට ආවට පස්සේ අපි දන්නවා වචනේ තියෙන එකට නෙවෙයි. වචනේ තියෙන්නේ ජීවිතයට උවමනාදී කතා කිරීමටයි. උන් අපි ඉගෙන ගන්නවා. එතකොට අපේ තුලේ තිබිච්ච සැඟවුණු කුසලතා අපි මතුන්නේ නැද්ද? සිතන්න සීමාවක් නැහැ. සිතන්න වැටකඩුලු නැහැ. කාටවත් පේන්නේ නැහැ කියලා අපි හිතනවා. අපි එක එක විදිහට හිතනවා. නොසිතී දේ හිතනවා. කල්පනා නොකළ යුතු දේ කල්පනා කරනවා. පාලනයකුන් තුරව සිතන සිටිවිලි වල අර්බුදයක් තියෙනවා කියලා අපිට තේරෙන්න පටන් ගන්නෙ කවදද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසූ දවසටයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිත එක එක කෙනාව වෙන්වෙන් සකස් කරන ධර්මයක්. එක එක කෙනාව වෙන්වෙන්ව සකස් කරන ධර්මයක්. එක එක කෙනා වෙන්වෙන්ව සකස් කරන ධර්මය නිසායි මේ ධර්මයට කියන්නේ ඕපනායක. තමා තුළට පමුණවා ගන්න ඕනේ. තමා තුළට පමුණවාගත්තු දවසට තමයි මේ ධර්මයේ තේරෙන්නේ. මේක වටිනාකම පේන්නේ. ඉතින් මේ තමා තුළට පමුණවා ගන්න ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරගෙන ගියා. බුද්ධිමත් මිනිසයන් මේ ධර්මය තේරුම් ගත්තා. මේකට මම පොඩි උපමාවක් කියන්නම්. මගේ උපමාවක්. ඒ කියන්නේ මට තේරිච්ච එකක්. ඔන්න හොඳට පේන දරුවෙක් ඉන්නවා පොඩි කාලේ. මේ පේන එක්කෙනා පුංචි කාලෙම S2 බඳිනවා. දැන් මෙයා උපතින් අන්ධ කෙනෙක්ද නැත්නම් පස්සේ S2 බැඳලාද? උපතින් අන්ධ කෙනෙක් නෙමෙයි. පස්සේ S2 බැඳලා. පොඩි කාලෙම S2 බැඳලා තමයි ජීවත් වෙන්න පුරුදු කරන්නේ. දැන් එතකොට මෙයාගේ පොඩි කාලේ මැස් එක බැඳලා ජීවත් වෙන්න පුරුදු කරනකොට මෙයා හිතනවා මේක උපතත් එක්කම තමයි අපිට මේ ක්‍රමයට කල්පනා කරන්න වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එයා ජීවත් වෙන්නේ ඇස් නැති කෙනෙක් වගේ. මොකද පුංචි කාලේ ඉඳලා S2 බැඳලා නිසා. එතකොට එයාට සැබෑ ලෙසම ඇස් වලින් ගන්න තියෙන ප්‍රයෝජනෙ ලැබෙනවාද? ලැබෙන්නේ නැහැ. එයා හිතනවා එතකොට සියලු දෙනාම මේ විදිහ වෙන්න ඕනේ. මොකද අපි පොඩි කාලේ ඉඳලා පුරුදු කරපු වැඩේ. බුද්ධිමත් එක්කෙනෙක් දැන් යාට ලෝකෙ ගැන කොච්චර කෑ ගැහුවත් පළක් නැහැ. මොකද දැන් මේක යාට පුරුදු කරලා තියෙන. බුද්ධිමත් එක්කෙනෙක් මෙයාට කියනවා නැහැ. S2 බැඳගෙන මේ සැරයටියක වාරුවෙන් යන්න ඕනේ නැහැ. ඔයාට තනියම යන්න පුළුවන්. ඔයාට තනියම හැමදේම කරගන්න පුළුවන්. ඔයාට තනියම පාරේ යන්න පුළුවන් වැටෙන්නේ නැතුව. එකට පොඩ්ඩක් හින්ද ඔයා කියලා එයාගේ වෙලාපු S2 වෙලුම ගලවනවා. එදාට මොකද වෙන්නේ යාට? එයාට පේනවා මෙතික්කල් වැසී තිබුණු ලෝකේ. මෙතික්කල් නොදැන සිටිය ලෝකේ. මෙතික්කල් හඳුනා නොගත් ලෝකේ. මෙතික්කල් තේරුම් නොගත් ලෝකේ. මෙතික්කල් නුදුටු ලෝකේ. එයාට පේන ගන්නවා. ඊට පස්සේ යාට S ඇති අයත් පේනවා. S වසාගෙන ඉන්න අයත් පේනවා. උපතින් S නැති අයත් පේනවා. මේ වෙනස දකින්න යාගේ ඇස් පෑදිච්ච දවසටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන්නේ කඩතුරාව ඉරාදාන එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණාම අර කඩතුරාව ඉරිලා යනවා. ඊට පස්සෙ ආ ලෝකෙ දිහා බලනවා බුදුරජාණන් වහන්සේ බලන්න කිපු කෝණෙන්. එතකොට තමයි යාට ලෝකෙ පේන්නේ මේවා හොඳ, මේක කරන්න ඕනේ, මේවා නරක, මේවා කරන්න හොඳ නෑ, මේවා යහපත් වචන, මේවා කියන්න ඕන, මේවා අයහපත් වචන, මේවා කියන්න හොඳ නෑ, මේවා යහපත් සිතිවිලි, මේවා සිතන්න ඕන, මේවා අයහපත් සිතිවිලි, මේවා සිතන්න හොඳ නෑ. මේ කුසලතාවය යාට ලැබෙනකොට එයා මිනිස්යන් අතර විශේෂ මිනිසෙක් නෙමෙයිද? මිනිස්යන් අතර විශේෂ මිනිසෙක්. සිතීමේ හැකියාව නැති ලෝකේ එයා සිතීමේ හැකියාව ඇති කෙනෙක්. දුරදිග නොබලන ලෝකේ එයා දුරදිග බලනා කෙනෙක්. මෙන්න මේ කුසලතාවයේ පින්වත්නි අපට තියෙනවා. ඔබට මට නුවණින් කල්පනා කරන සෑම කෙනෙකුටම තියෙනවා. සමහරු බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුනේ බණහඬ නෙවෙයි, බැනලා යන්න, නින්දා කරන්න, අපහාස කරන්න. එතකොට ඒ කෙනා පැමිණින් නපුරු සිතින්. නමුත් ඒ කෙනා නපුරු සිතින් ආවත් එයාට තියෙනවා නම් යමක් නිවැරදිව කල්පනා කිරීමේ හැකියාව. අර ඔක්කොම යටපත් වෙලා ඒක ඉස්මතු වෙනවා. බුදුරජාණන් වහන්සේ ආයත් එක්ක ධර්මයේ කතා කරනවා, ජීවිතය ගැන කතා කරනවා. කතා කිරීමේදී ආපු අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා එයා තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ කල්පනා කරපු පිළිවෙල හරි. ඒ කල්පනා කරපු පිළිවෙල නිවැරදියි. ඒ කල්පනා කරපු විදිය තමයි ජීවිතයේ දෙස බලන්න ඕනි හරි විදිය. අන්න හිතන්න ගන්නවා. අන්න එහෙම හරි විදිය බලපු ඒ කරා ගියපු උතුම් ස්වාමින් වහන්සේ නමක් ගැන පොඩි විස්තරයක් මම ඔබට දැන් කියා දෙන්න සූදානම් වෙන්නේ. පින්වත්නි, විශේෂයෙන් මේ බුද්ධ දේශනාවලදී අපේ පළවෙනි ඉලක්කේ සිත පහදවා ගැනීම. කුමක්ද පළවෙනි ඉලක්කේ? සිත පහදුනේ නැත්තම් කාරණේ මතක හිටින්නේ නැහැ. කාරණේ මතක හිටලා ඒ ගැනම නෝණින් විමසන්න නම් අර චිත්ත ප්‍රසාදේ තමයි මුල් වෙන්නේ. චිත්ත ප්‍රසාදේ මුල් වෙන්නේ. මේ දේශනාව මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ. මේ දේශනාවේ නම රට්ඨපාල සූත්‍රය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ කාලේ කුරු ජනපදවල චාරිකාවේ වඩිද්දී තුල්ල කොට්ටිත කියන ප්‍රධාන නගරයකට වැඩියා. ඒ නගරයට වැඩලා උන්වහන්සේ ඒ චාරිකාවේ වඩිමින් සිටිද්දී ඒ තුල්ල කොට්ටිත කියන නගර වැසියන් අතර බුදුරජාණන් වහන්සේ තමන්ගේ නගරයට වැඩම කළා සිටිනවා කියන කාරණේ පැතිරුණා. බුදුරජාණන් වහන්සේ ගැන පැතුරුණේ මෙහෙමයි. කොහොමද? බවත් ගෞතම කියලා උතුම් කෙනෙක් අපේ නගරෙට වැඩලා ඉන්නවා. උන්වහන්සේ අරහත්, රහතන් වහන්සේ නමක්. සම්මා සම්බුද්ධයි. විද්‍යාචරණ සම්පන්නයි. සුගත ලෝකවිදු. අනුත්තර පුරිස ධම්ම සාරති. සත්තා දිව මනුස්සන බුද්ධ භගවා මේ කියන ගුණෙන් සමන්විතයි. උන්වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත දෙව් මිනිස් ප්‍රජාවට අවබෝධයෙන්ම සාක්ෂාත් කරපු ධර්මයක් දේශනා කරනවා. ඒ උන්වහන්සේ දේශනා කරන ධර්මය ආරම්භය හරි ලස්සනයි. ආදි කල්යාණං. ඒ ධර්මයේ මැද හරි ලස්සනයි. ඒ ධර්මයේ නිමාව, අවසන් වීම හරි ලස්සනයි. ඒ ධර්මයේ අර්ථවත්, අර්ථ සහිතයි, පැහැදිලි වචනවලින් යුක්තයි. මුළු මොණින්ම පරිපූර්ණ වූ පිරිසිදු මාර්ගයක්. නිවන් මගක් දේශනා කරනවා. ඒ නිසා උන්වහන්සේව අපි බලන්න යමු. බලන්න ලස්සන කතාව පැතිරිච්ච හැටි. මේ පැතිරුණේ බෞද්ධ සමාජයක නෙමෙයි. ඒ කාලේ ඒ රටේ ඒ වෙනකොට මිනිස්සු එක එක දේවල් අදහහදා ඉන්නේ ඇති. ඒ සමාජය තුල පැතිරිලා ගියේ. ඊට පස්සේ සෙනග බුදුරජාණන් වහන්සේ බැහැදකින්ද ගියා. ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කළා, වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ ධර්මයේ කුමක් වෙන්න ඇද්ද? චතුරාරි සත්‍ය ධර්මයයි. ඒ චතුරාරි සත්‍ය ධර්මයේ කරා යන ආකාරය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ නිවන් මඟ විස්තර කරගෙන කරගෙන යනකොට මේ පිරිසේ හිටිය වාඩි වෙලා තරුණෙක්. මේ තරුණයා ඒ රටේ ඉන්නේ ඒ ප්‍රදේශයේ සිටුතුමාගේ පුතා. ඒ පුතා වාඩි වෙලා කල්පනා කරනවා, මේ කියන ධර්මේ නම් මටත් හොඳයි. මේ නිවන අවබෝධ කිරීම තමයි මටත් කරන්න තියෙන හොඳම දේ. හැබැයි මට මේක ගෙදර ඉඳලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ගෙදරදී හැමදේම මම මේ එක එක ප්‍රශ්නවල පැටලි පැටලි යනවා මිසක් ඉවරයක් නැහැ. ඒ නිසා මට මහණ වෙන්න නැත්තම්. දැන් මම කල්පනා කළා. කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් වන්දනා කළා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට මේ ධර්මයෙන් තේරුණා. නිවන් අවබෝධ කරන්න ඕනේ කියන කාරණේ මට වැටහුණා. අනේ ස්වාමීනි මට මේක ගෙදර ඉඳලා කරගන්න බෑ. ඒ නිසා මට මේ මහණ වෙන්න නැත්නම් ඒක තමයි මගේ මේ හිතේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා රට්ටපාල, ඒ තරුණයාගේ නම රට්ටපාල, මව්පියන්ගෙන් අවසර අරගෙන දින්න ඔයා. ස්වාමීනි මම මේ මහණ වෙන්න හිතපු කාරණාව ගැන තාම දෙමව්පියෝ දන්නේ නැහැ. රට්ටපාල එහෙනම් අම්මා තාත්තට කතා කරලා අවසර අරගෙන එන්න කිව්වා. ඊට පස්සේ මෙයා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා කියනවා, අම්මේ තාත්තේ මේ අහන්න, මට අද බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ලැබුණා. මං ඒ බණ ඇහුවා. හරිම ලස්සනයි ඒ බණ. ඒ ධර්මයෙන් කියන්නේ ජීවිතය අවබෝධ කරගෙන හැටි. අනේ අම්මේ තාත්තේ ඒක කියනවා සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. මේ ජීවිතේදීම අවබෝධ කරගන්න පුළුවන් කියලා. මේ ජීවිතේදීම අවබෝධ කරගත්තු රහතන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකිය අතර ඉන්නවා. මම මහණ වෙන්න අවසර ඉල්ලුවා බුදුරජාණන් වහන්සේගෙන්. උන්වහන්සේ මට පවසා වදාලා මව්පියන්ට කියලා අවසර අරන් එන්න කිව්වා. අම්මා තාත්ත කියනවා, පුතේ පුතා තමයි අපිට ඉන්නේ එකම ප්‍රියමනාප දරුවා. දැන් මේ ලොකු පුතෙක්, මේ විවාහ වෙච්ච දරුවෙක්. පුතා තමයි අපේ ජීවිතේ පණ වගේ ඉන්නේ. ඒ නිසා මේ පුතාට කිසි දුකක් වෙනවට අපි කැමති නැහැ. මේ තියෙන්නේ දීපල වස්තුව. හොඳට කාලා බීලා සතුටින් ඉන්න, පිං කරන්න ඕන තරම්. ඒ නිසා මේ ගිහි ගෙදර අත්හැරලා මහණ වෙන්න නම් අපි ඔබට, අපි ඔයාට අවසර දෙන්නේ. කොටින්ම අපි මැරුණත් අපි ඔයාගෙන් වෙන් වෙන්න කැමති නැහැ. මරණයෙන්වත් අපි වෙන් වෙන්න කැමති නැති එකයි අපි කොහොමද ඔයාට අවසර දෙන්නේ? එතකොට මේ රට්ටපාල කුමාරයාට තේරුණා මව්පිය අවසර දෙන්නේ නැහැ. ඊට පස්සේ ආයමත් අවසර ඉල්ලුවා. දෙවෙනි වතාවෙත් ඒ කාරණේම කිව්වා. තුන්වෙනි වතාවෙත් අවසර ඉල්ලුවා. තුන්වෙනි වතාවෙත් අවසර දුන්නේ නැහැ කිව්වා. මැරුණත් අපි ඔයාගෙන් මින් වෙන්නේ නැහැ. අම්මා තාත්තා කියන්නේ ඒ නිසා ඔයාට මහණ වෙන්න නම් අවසර අපෙන් ලැබෙන්නේ නැහැ. රට්ටපාල කුමාරයා මොකද කළේ? එහෙනම් මොනව කරන්නද? එහෙනම් මෙතනම මගේ මරණේ සිද්ධ වෙවි කියලා එහෙමම බිම වැතිරුණා. බිම එහෙමම වැතිරුණා. මට මහණ වෙන්න ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන මගේ මරණේ සිද්ධ වෙවි. ඊට පස්සේ අම්මා තාත්තා දෙන්නා රට්ටපාල කුමාරයාට කියනවා, පුතේ ඔයා අපේ එකම දරුවා. ඔයා අපි හොඳට පරිස්සමෙන් ඇතිදැටි කරපු පුතා මේ දීපල වස්තු ඔක්කොම තියෙන ඔයා වෙනුවෙන් අපි මරණයෙන්වත් ඔයාගෙන් වෙන් වෙලා ඉන්න කැමති නැහැ. ඒ නිසා ඔයාගේ ඔය අදහස ඉෂ්ට වෙන්නේ නැහැ. ඔයාට මහාන වෙන්න අවසර දෙන්නේ නැහැ. රට්ටපාල නිශ්ශබ්දව අහගෙන ඉන්න උත්තර දෙන්නේ. දේනුවතාවේ තම්බල තාත්තලා කියන ඒකම නිශ්ශබ්දව අහගෙන ඉන්නවා. උත්තර දෙන්නේ. තුන්වෙනි වතාවෙත් කියනවා. උත්තර දෙන්නේ. අම්මා තාත්තා දෙන්න මොකද කළේ? එයාගේ යාළුව කැඳෙව්වා. කැඳවලා කිව්වා අනේ අපේ පුතා හරි කරදරයක වැටිලා. මේ පුතා ගිහි ජීවිතය අත්හරින්න හදනවා. මහාන වෙන්න ඕනලු. නිවන් දකින්න ඕනලු. දැන් මේගොල්ලෝ ධර්මයට පැහැදිලා දින්නේ දෙමව්පියෝ. දැන් ධර්මයට පැහැදිලා නැහැ. ඒගොල්ලන්ට දැන් තරහ ඇති වෙනවා ඇති බුදුරජාණන් වහන්සේ ගැන. මේ බණක් කියලා කරපු හදියක් කියලා. ඊළඟට තරහ ඇති වෙනවා ඇති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගැන. මේ ගිවල්විනි ළමයිට ඉන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ අපහැදීම තමයි ඒ. ඉතින් යාළුවෝ ටික ගිහිල්ලා කියනවා අනේ යාළුවන්ට කියනවා අනේ දරුවනේ අපේ ඒකාව කොහොම හරි බේර ගන්න. යන්න දෙන්න එපා. යාළුවෝ ටික ගිහිල්ලා රට්ටපාල කුමාරයා ළඟට ගිහිල්ලා කියනවා මිත්‍රයා දැන් චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔයාගේ දෙමව්පියන්ට ඉන්නේ ඔයා විතරයි. ඒ නිසා මේ ඔයාගේ ජීවිතයේ උදෙසා තමයි මේ සෑම දෙයක්ම හම්බ කරලා තියෙන්නේ. ඒ නිසා ඔය දැන් ගත කරන ජීවිතයේ කාල බීලා සතුටින් ඉඳලා පින්දහම් කරගන්න. දෙමව්පියන්ගේ මරණින්වත් ඔයාගෙන් වෙන් වෙන්න ඒ දෙන්න කැමති නැහැ. ඒ නිසා අවසර නම් ඔයාට ලැබෙන්නේ නැහැ මිත්‍රයා කියලා මේ යාළුවෝ ටික කිව්වා. රට්ටපාල කුමාරයා උත්තරයක් දුන්නේ නැහැ. ආය ආයත් කිව්වා. උත්තරයක් දුන්නේ නැහැ. ආයෙත් කිව්වා. උත්තරයක් දුන්නේ නැහැ. ඊට පස්සේ යාළුවෝ මොකද කළේ? රට්ටපාල කුමාරයාගේ දෙමව්පිය හම්බෙන්න ගියා. ගිහිල්ලා කියනවා අම්මේ තාත්තේ මේ විදිහට මේ ළමයා මේ බිම ওই වැටිලා ඉන්න විදිහ දිගටම හිටියොත් නම් තව ටික දවසකින් ඔතනම මැරෙනවා. එතකොට මේ ළමයාව මේ විදිහට දකින්න තියෙන ටික නැතු යනවා. ඒ නිසා මහාන වෙන්න අවසර දෙන්න. එතකොට මේ මහාන වෙච්ච කෙනෙක් හරි දකින්න පුළුවන් නේ. ඒ විදිහට අවසර දෙන්න. ඔන්න අවසර ගත්තා. අවසර අරගෙන ඊට පස්සේ කිව්වා මහාන වුණාට පස්සේ දෙමව්පිය බලන්න යන්න පුළුවන් නේ. එහෙමවත් ඇවිල්ලා බලાવીනේ. ඒ නිසා අවසර දෙන්න. ඔන්න දෙමව්පියගෙන් අවසර ගත්තා. යාළුවෝ ගිහිල්ලා රට්ටපාල තරුණයාට කියනවා මිත්‍රයා දෙමව්පියෝ එකම දරුවා දෙයට පරිස්සමෙන් හදාපු ඔබව ඔබට මහාන වෙන්න ඔන්න අවසර දුන්නා. ඒ නිසා දැන් මේ ඇඟපත දුරවල වෙලා ඉන්නේ කී පොඩ්ඩක් කාලා බීලා හදාගෙන ඇඟ දැන් ගිහිල්ලා මහාන වෙන්න කිව්වා. රට්ටපාල තරුණේ නැගිට්ටා. නැගිටලා ශාරීරික දුර්වලකම නැති කරගෙන බුදුරජාණන් වහන්සේ බැහැදකින් ගිහිල්ලා කිව්වා ස්වාමීනි මං හරි අමාරුවෙන් දෙමව්පියන්ගෙන් අවසරය ගත්තා. මහාන වුණා. මහාන වුණා උපසම්පදා වුණා. දැන් ඉතින් මහාන වෙලා උපසම්පදා වෙලා පාරිශුද්ධ සීලයක් ආරක්ෂා කරමින් ධර්මයේ කියන විදිහට ධර්මයේ විස්තර කරනවා සීලේ පිරිසිදුව රකින්න. ඊට පස්සේ ධර්මයේ විස්තර කරනවා ඉන්ද්‍රිය සංවරය. ඇස කන නාසය දිවකය මනස හොඳට සංවර කරගන්න. ඇලීම ගැටීම තුල ඇතිවන අර්බුදයට අහුවෙන්න දෙන්න එපා. ඊට පස්සේ ධර්මයේ විස්තර කරනවා ආර්ය සති සම්පජඤ්ඤය. හොඳට සිහියෙන් පිණ්ඩපාති වඩින්න. සිහියෙන් ආපහු එන්න. සීයෙන් අතපය දිගාරින් නකුලන්න. හොඳ සීයෙන් සිවුරු පොරවන්න. හොඳ සිහිනුවණින් දානි වළඳන්න. හොඳ සීනුවණින් කුටියකට යන්නත් ඕනේ. හොඳ සීනුවණින් සිව්පසේ පරිභෝග කරන්න. මේ විදිහට කරගෙන යනවා. ඊට පස්සේ ධර්මයේ කියනවා සක්මන් කරමින් වාඩි වෙමින් පංච නීවරණයන්ගෙන් හිත බැහැර කරන්න. හිත පංච නීවරණයන්ට දෙන්න එපා. සිතෙන් පංච නීවරණ බැහැර කරන්න. ඔන්න වාඩි වෙමින් සක්මන් කරමින් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ දැන් කරනවා. ඊට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ උන්න චිත්ත සමාධිය පුරුදු කරගත්තා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. ඊට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ යථාභූත ඥානයට හිත යෙදුවා. ජීවිතේදී හොඳට බැලුවා. ඇලෙන්න කිසි දෙයක් නැහැ. ගැටෙන්න කිසි දෙයක් නැහැ. මුලා වෙන්න කිසි දෙයක් නැහැ. ජීවිතය අවබෝධ වෙන්න පටන් ගන්නකොට අවබෝධ කළ යුතු දුක්ඛාරි සත්‍ය පරිපූර්ණව අවබෝධ කළා. ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදයාරි සත්‍ය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා. සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධාරි සත්‍ය අමා මහ නිවන සාක්ෂාත් කළා. වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කළා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් මේ රට්ටපාල රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණුණා. පැමිණලා කිව්වා, ස්වාමීනි මං කැමතියි දැන් මගේ දෙමව්පිය බලන්න යන්න. බුදුරජාණන් වහන්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේගේ හිත බැලුවා. කිසි කෙනෙකුට පෙරලන්න පුළුවන් හිතක් නෙමෙයි. මොකද උන්වහන්සේ දන්නවා දෙමව්පියන්ගේ තාම ප්ලෑන් එක මොකද්ද? ආහපව් ආදින්කෝ ආපහු. මොකද හේතුව ආපහු ආපහු ගමන් හරව ගන්න. මොකද දමපදී ලස්සන ගාතාවක් තියෙනවා, අර මහා කාල චූල කාල කියලා ස්වාමීන් වහන්සේලා දෙන්නේ පැවිදි වෙලා. එහෙම වුණා. චූල කාල ස්වාමීන් වහන්සේ 100 න් හිටියේ නෑ. මහා කාල ස්වාමීන් වහන්සේ රහත් වුණා. ගෙදරට ආරාධනා කළා පැරණි බිරින්දෑවරු ටික දානෙට වඩින්න කියලා. චූල කාල ස්වාමීන් වහන්සේ 100 න් හිටියේ නෑ. ගෙදරට දානෙට වැදියා. වැළඳුවා. පිටත් ඉන්නේ නේද? හා වඩින්න වගේ නේ. ඒව කොහෙද කියලා සම්පූර්ණයෙන්ම සිවුරු ටික කඩලා දාලා සරංකමෂ දුන්නා දැන් ගෙදර නවතින්න කියලා. ඉතින් ඒ කාලේ හරියට කළා තියෙනවා ඒවා. ඉතින් මෙතනත් මේ ගෙදර එහෙම සැලැස්පත් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේ දන්නවා මේ ඒ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ තුල කිසිම වෙනස්කමක් කාටවත් කරන්න බෑ. හොඳයි යන්න කිව්වා. ගිහිල්ලා දෙමාපිය බලන්න කිව්වා ගිහින්. ඔන්න රට්ටපාල ස්වාමින් වහන්සේ ඔන්න මේ පාසිවුරු වරගෙන ඒ තුල්ල කොට්ටිත ගම්මානයට වැඩම කරලා පිණ්ඩපාතේ වඩිනවා. එතකොට මේ කියෙන්නේ මේ සිද්ධියෙන් පේනවා, ඒ සිද්ධියත් එක්ක මේ රට්ටපාල කුමාරයා මහාන වීමත් එක්ක මේගොල්ල ලොකු විරෝධයක් ඒ ගමේ ගොඩනගලා තියෙනවා. ඉතින් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කෙලින්ම තමන්ගේ ගෙදරට වඩිනවා පිණ්ඩපාතේ. වඩින එකට ගෙදර ශාලාවේ තාත්තා මේ බාබර කෙනෙක් කියලා තාත්තගේ කොණ්ඩි සම්පූර්ණ පීරලා හරි ගස්සනවා. කොණ්ඩි හරි ගස්ස ඉන්න වෙලාවේ දකින්නවා මේ තමන්ගේ පුතා ඈත ඉනවා. නමුත් අඳුන ගත්තේ නැහැ. තාත්තා කියනවා ඒ ඈතම පුතා දැකලා, පුතා කියලා අඳුන ගත්තේ නැහැ. ඉමේහි මුණ්ඩකේහි සමනකේහි අම්මාකං ඒක පුත්තුකෝ පියෝ මනාපෝප. මේ හිස් මුඩු මහනු ටික තමයි මගේ එකම ප්‍රියමනාප පුතා වැදගෙන ගියේ. මුදලාට මේ මුකුත් දෙන්න දාන දෙන්න වටින්නේ නැහැ. දම්පැන් දෙන්න වටින්නේ නැහැ කියලා කෑ ගහලා බයින්න ගත්ත ගේ ඇතුළේ ඉඳලා. රට්ටපාල ස්වාමින් වහන්සේ මොකද කළේ? ආක්‍රෝෂ පරිභව විතරයි දැන් ගෙදරින් ලැබෙන්නේ. හිමීට පිටත් වෙලා පියවර තබමින් යනකොට ඒ ගෙදර දාසිය පිළිණු වෙච්ච පිට්ටුවක් අරගෙන වීසි කරන්න පාරට බැස්සා. බැලා ඉස්සරහෙන් යනකට රට්ටපාල ස්වාමීන් වහන්සේ අහනවා නැගණිය, ඔක වීසි කරන දෙයක් නම් මේ පාත්‍රයට දාන්න කිව්වා. නැවතුණා. නැවතිලා බැලුවා. දැකලා පුරුදුයි. පාත්‍රයට පූජ කළා. බැලුවා අතපය, මූණ, පාද. මේ අපේ ගෙදර හිටපු කුමාරයා. දාසිය මොකද කළේ? කෙලීම දිව්වා. රට්ටපාල ස්වාමීන් වහන්සේගේ තාත්තා මුණ ගැහෙන්නේ. ගිහිල්ලා කියනවා පින්වත මේ දැන් මේ පිණ්ඩපාති වැඩියේ පිට කෙනෙක් නෙවෙයි, රට්ටපාල කුමාරයා මේ වැඩියේ. එතකොට මේ තාත්තා කියනවා, ඈ දාසිය මේක ඇත්තක් නං, මං අදම නුඹව මේ දාසි බව නිදහස් කරනවා. තාත්තා හනික පිටත් වුණා. පිටත් වෙලා බැලින්නම් තමන්ගේ පුතා තමයි. අනේ පුතුණුවන් වහන්සේ මේ මොකද මේ බැලුවා. බලනකට මේ ගිහිල්ලා මේ අගුපිල්ලක ඉඳගෙන අර පිළුණු වෙච්ච පිට්ටු වළඳනවා. අනේ පුතුන් උන්වහන්සේ මේ මොකද මේ අපේ ගෙදර ඕන තරම් තියෙනවනේ. එතකොට මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා, පින්වත මා ඔබේ නිවසට පින්ඩපාතේ වැඩියා, මට නිින්දා පහස විතරයි හම්බ වුනේ, දානි හම්බ වුනේ නැහැ. අනේ වඩින්න වඩින්න මේ දානි ඕන තරම් තියෙනවා ගෙදර, නෑ මන් දැන් දානි වන්දල ඉවරයි. ඊට පස්සේ කිව්වා, එහෙනම් ස්වාමීනි හෙට දවසේ දානිට අපේ ගෙදරට වඩින්න. ඉතින් උන්නාසේ පිටත් වුණා. දැන් ඔන්න හෙට දවසේ දානෙට සූදානම් වෙනවා. කොහොමද සූදානම් වෙන්නේ? ඉස්සල්ලාම කළා ඒ දානි හදන්න ඇරලා ගෙදර තියෙන රත්තරන් රිදී ඔක්කොම ශාලාව මැද්දට ගෙනල්ලා ගොඩක් ගැහුවා. ගහලා රිදි කෑල්ලකින් වැහැව්වා. වහලා රට්ටපාල කුමාරයා ගෙදරින් දිද්දි හිටපු බිරින්දෑවරුන්ට අඬ ගැහුවා. අඬ ගහලා කිව්වා, කෙල්ලනේ කුමාරි අපේ පුතා ගෙදර ඉඳෙද්දි ඒ පුතාගේ සිත ඇද ගන්න විදිහ ඇඳුම් පැළඳුම් ඇතිනේව, ආන් ඒව ඇඳ ගනින් කිව්වා. දැන් මේ මොකද්ද සැලැස්ම? පුතාව සිවුරු අරෝ ගන්න. ඊට පස්සේ ඒ ඇඳ ගනින් කිව්වා. දැන් ඉතින් මේ ඇඳගෙන දැන් ඉතින් ලෑස්ති මේ දානෙට. ඔන්න රට්ටපාල ස්වාමීන් වහන්සේ පහවදා ගෙදරට වැඩියා. වැඩියට පස්සේ තාත්තා මොකද කළේ? අර වහලා තිබිච්ච රත්තරන් ගොඩ වහලා තිබිච්ච රෙද්ද ඇරියා. ඇරලා කිව්වා, පුතේ රට්ටපාල මේ බලාපන්, මේ කොහොම ධනේ මං හම්බ කළේ? අපි හම්බ කළේ ඔබ වෙනුවෙන්. මේ සියලුම ධනේ තියෙනවා, මේකේ අම්මගේ කොටස තියෙනවා, මගේ කොටස තියෙනවා, අපේ පරම්පරාවේ මුතුන් මිත්තලාගෙන් ලැබිච්ච ධනේ මෙතන තියෙනවා. ඒ නිසා ඔය මේ පින්ඩපාතේ යන ජීවිතය අත්හැරලා අනේ මේ හොඳට කාලා බීලා ඉන්න පුළුවන් අවස්ථාව මේ ජීවිතේ තෝරගන්න. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා, තාත්තේ ඕකට කරන්න තියෙන්නේ මගේ දැනුම හැටියට නම් මෙච්චරයි. ඒ මොකද්ද? ওই ටික කරත්වල පටවගෙන ගිහිල්ලා ආහාර ගඟට දාන්න කිව්වා. එතකොට ඒ හේතුවෙන් ඇති වෙන දුක් ටික ඔයාලට ඉවරයි කිව්වා. එතකොට අර බිරින්දෑවරු ටික ඉස්සරහට පෑන්නා. පෑන්ලා අහනවා, ආරි පුත්‍රය, එතකොට දැන් මේ වගේ ජීවිතයක් ඔබ අත්හැරලා ඔය පින්ඩපාතේ ගමින් යමින්, එතකොට බලන්න ඒගොල්ලන්ට පේනවද සීලෙ? නෑ. ඒගොල්ලන්ට පේනවද මේ සමාධියක් වඩපු උත්තමයා? නෑ. අවබෝධ කරපු ප්‍රඥාව? නෑ. ඉතින් අහනවා, ආරි පුත්‍රය, මේ බ්‍රහ්මචාරී ජීවිතේ තෝරගත්තේ මොන වගේ දිව්‍ය අප්සරාවන් කැමති වෙලාද? කවුද මේ ඇහුවේ? බිරින්දෑවරු. අහනකොට මෙයා කියනවා, නැගණියනේ, දිව්‍ය අප්සරාවන් හොයාගෙන නෙමෙයි මම මේ බඹසර හැසිරෙන්නේ. එතකොටම ඒ පිරිස, අහෝ අපට නැගණියන් කිව්වා කියලා සිහි නැතු වැටුණා. ඊට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ මේක මහ වදයක්. උන්වහන්සේ කියනවා, අනේ පියතුමනි, දානි දෙනව නම් දෙන්න, මාව මෙහෙම පීඩාවට පත් කරන්න එපා. ඊට පස්සේ දන් දුන්නා. දන් දුන්නට පස්සේ මේ බලන්න මේ ජීවිත අවබෝධ කරපු උතුමෙකුගේ ප්‍රකාශ හරි ලස්සනයි. රට්ටපාල ස්වාමීන් වහන්සේ ගාථාවලින් අනුමෝදනාවක් කළා. මේ අනුමෝදනාවේ තියෙන්නේ මේක, පස්ස චිත්ත කතං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ති ධුවං ඨಿತಿ. මේ ජීවිතය නොයේක ආකාරයෙන් විචිත්‍ර කළා. තියෙන මේ ජීවිතේ තිබෙන්නේ ඇට නහර සම මේවයින් විලාපු ජීවිතය. හොඳට සිහිනුවණින් බලන්න, මේ ජීවිතයේ මුලා වෙලා ලෙඩ වෙනවා. මනසින් ලෙඩ වෙලා බොහෝ සරාගී සිතුවිලි හිත හිත ඉන්නවා. නමුත් මේ ජීවිතේ කිසිම ස්ථිර තත්ත්වයක් නැහැ. බලන්න උන්වහන්සේ මුවින් පිට වෙන වචන, පස්සචිත්ත කතං රූපං මනිනා කුණ්ඩලේනච අට්ඨිතචේනෝ නද්ධං සහවත්තේහි සෝභති. බලන්න පොඩ්ඩක් මේ ශරීරය දිහා. මේ රූපස්කන්ධය මිනි කොඬොල් ලබරන වලින් විචිත්‍ර කරනවා. නමුත් මේක ඇතුලේ තියෙන මස් ගොඩ ඇට සමෙන් වහලා තියෙන්නේ. මේක වස්ත්‍ර වලින් තමයි ලස්සන කරන්න හදන්නේ ලෝකෙ මිනිස්සු. අලත් කකතා පාදා මුකචුන්නක මක්ඛිතං අලම්බාලස්ස මෝහාය නොච පාර ගවේසිනෝ කියනවා. මේ කකුල් වල ලාක්ෂාරස ගාලා තිබුණට, ලාක්ෂාරස කියලා කියන්නේ රතු පාටට රෝස පාටට මේ යටිපතුල් පාට කරලා තිබුණට, මුහුණේ සුවඳ සඳුන් ගාලා තිබුණට, අලම් බාලස් මෝහාය ජීවිතාබෝධයේ නැති බාලේකු රැවටෙන්න නම් ඒක ප්‍රමාණවත්. නොච පාර ගවේසිනෝ නිවන හොයාගෙන යන කෙනෙකුට නම් ඒක වැඩක් නැහැ. අට්ඨපාද කතා කේසා නිත්තා අංජන මක්ඛිතා අලම් බාලස්ස මෝහාය නොච පාර ගවේසිනෝ. ඔය කොණ්ඩේ කොණ්ඩේ කොටස් අටකට පීරලා ගොතලා මිනිසුන්ගුණ රවට්ටයි, ඇස්වල අඳුන් ගාලා රවට්ටයි. හැබැයි රැවටින්නේ බාලයා මිසක් නිවන හොයාගෙන යන කෙනෙක් නෙවෙයි. අංජනීව නවා චිත්තා පූතිකායෝ අලංකතෝ අලම්බාලස්ස මෝහාය නොච පාර ගවේසිනෝ. කොයිතරම් ලස්සන්ට හරිගස්ස තිබුණා මේ ශාරීරික කුණු කයක් බයි. අවබෝධයක් නැති පුද්ගලයෙකුට රැවටෙන්න නම් ප්‍රමාණවත්. ඒ වුණාට නිවන කර යන කෙනෙකුට වැඩක් නැහැ. ඕදහි මිගවෝ පාසං නාසදාවාකරං මිගෝ බුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිග බන්දකේ. මේක හරියට මුවන් අල්ලන්න වැද්දෙක් විසින් අටවපු උගුලක් වගේ. හැබැයි මේ පාර වැද්දට වැරදුනා. මුවා මේ උගුලට අහුවෙන්නේ නැතිවෙන්න ගොදුරු කෑවා. දැන් වැද්ද අඬද්දි මුවා මේකෙන් ගැලවිලා මුවා උගුලට හසු නොවි පැනලා යනවා. එතන වැද්ද කියලා කිව්වේ මාරයා. මාරයා විසින් මේ ලෝක සත්වයාව සසරේ රඳවන්න තමයි මේ හැම දෙයක්ම විචිත්‍ර දේවල් හදලා තියෙන්නේ. මේක මුවෙක් උගුලකට අහු වෙනවා වගේ. ඊට පස්සේ වැද්දට ඕන දෙයක් කරන්න පුළුවන්. මේකෙන් ගැලවුණා කියලා ප්‍රකාශ කළා. හිටගෙනම රට්ටපාල ස්වාමීන් වහන්සේ මේ ගාථාවන් ප්‍රකාශ කරලා පිටත් වෙලා රුක් සෙවණකට ගියා. ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට ඒ තුල්ලකොට්ටිත කියන ගමට ඒ ප්‍රදේශයේ බාහිරව රජ කෙනෙක් හිටියා, කෝරව්‍ය කියලා. ඒ රජතුමා මොකද කළේ, මේ ඒ උද්‍යාන පාලකයාට කිව්වා මේ උයන සුද්ධ කරන්න උයන් ක්‍රීඩාවට මං එන්න කැමතියි. උයන් පාලකයා රජතුමාට කිව්වා, රජතුමනි අමුත්‍යෙක් ඇවිල්ලා ඉන්නවා අද මේ උයනට. මේ අසවල් ගමේ හිටිය කුමාරයා පැවිදි වෙලා දැන් මේ උයනේ විවේකයෙන් ඉන්නවා. ආ බොහෝම හොඳයි, බොහෝම හොඳයි. එහෙනම් මට පුළුවන් අද මේ ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ මුන ගිහිලා කතා බස් කරන්න මට පුළුවන්. රජතුමා ගියා. ගිහින් රට්ටපාල ස්වාමීන් වහන්සේ මුන ගිහිලා වැඳලා කතා බස් කරන්න පටන් අරන් කිව්වා, රට්ටපාලෙන් වහන්සේ මෙතන තියෙනවා, මේ මට වාඩි වෙන්න ගෙනලා තියෙනවා මේ අශ්වයන්ගේ පිටේ අතුරන වටිනා ආසනයක්. ඔබතුමාට මම මේක එලන්නම් වාඩි වෙන්න. අනේ මට මේක එපා. මට මේ තියෙන එක හොඳයි, ඔබතුමා වාඩි වෙන්න කියලා. ඉතින් රජුරු ඒක වාඩි වුණා. ඊට පස්සේ කියනවා, ස්වාමීනි රට්ටපාලයන් වහන්සේ, මං හිතන හැටියට නම් මනුස්ස ජීවිතය තුළ පරාජයකට පත් වුණාමයි මහාන වෙන්නේ. දැන් ඒ කාලේ මේ පැතිරිච්ච කතාවක්. මනුස්ස ජීවිතය තුළ යම්කිසි පරාජයක් ඇති වුණාමයි මහාන වෙන්නේ. ඒ පරාජ හතරක් තියෙනවා. ඒ තමයි කෙනෙක් කොන්න තරුණ කාලේ ගෙවිලා යනවා. ගෙවිලා ගිහිල්ලා වයසට යනවා. වයසට ගියාට පස්සේ පරණ විදියට එයාට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. පරණ විදියට හරි හම්බ කරගන්න විදියක් නැහැ. පරණ විදියට ලස්සනට ජීවත් වෙන විදියක් නැති නිසා මෙයා හිතනවා දැන් මට තියෙන හොඳම පාර තමයි මහාන වෙන එක. එහෙම මහාන වෙලා මගේ ජීවිතය ගත කරන්න තියෙනවා නම් හොඳයි. නමුත් ඔබ වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයිනේ. ඔබ වහන්සේ මේ වයසට පලච්ච එක්කෙනෙක් නෙවෙයි. ඔබ වහන්සේ බොහොම තරුණ එක්කෙනෙක්. එතකොට ඔබ වහන්සේ මේ මොකක් දැකලාද මහාන වුණේ කියලා රජුරෝ ඇහුව ප්‍රශ්නේ. ඊළඟට අහනවා රට්ටපාලයන් වහන්සේ සමහරු ලෙඩ වෙනවා. ලෙඩ වෙනාට පස්සේ දිගටම බේතේත් කරනවා සනීපයක් නැහැ. සනීප වෙන පාටකුත් නැහැ. ඊට පස්සේ කල්පනා කරනවා මට දැන් හරි හම්බ කරගන්නත් බෑ. ගිවල් දොරල් නඩත්තු කරගන්නත් බෑ. ලෙඩෙක් වෙලා මට ඉස්සරහට ගත කරන්නත් බෑ. එහෙනම් මට තියෙන හොඳම වැඩේ තමයි මහාන වෙන එක. එහෙම මහාන වෙනවා. ඉතින් ඔබ වහන්සේ දිහා බැලුවාම ඉහෙන් බහින රෝගයක් නැහැ නේව. කිසි ලෙඩක් දුකක් නැහැ නේ. ඉතින් මගේ ප්‍රශ්නේ මේකයි, ඔබ වහන්සේ මොකද මේ වගේ නිරෝගීකමක් තියෙද්දී පැවිදි වුණේ? ඊළඟට කියනවා ස්වාමීනි රට්ටපාලයන් වහන්සේ සමහර මහණ වෙනවා ජීවත් වෙන්න විදියක් නැතුව නැති බැරි කමට. කණ්ඩ බොණ්ඩ තිබිලා ඒවා ඔක්කොම නැති බැරි වෙලා ජීවත් වෙන්න විදියක් නැහැ. ඊට පස්සේ කල්පනා කරනවා මට තියෙන්නේ හොඳම ජීවත් වෙන්න තියෙන ක්‍රමයේ තමයි මහණ වෙන එක. මහණුනොත් මට හොඳට කාලා බීලා ඉන්න පුළුවනි කියලා මහණ වෙනයි ඉන්නවා. ඉතින් තමුන්නාන්සිට එහෙම ප්‍රශ්නයක් මොකවත් නැහැනේ. හොඳට ධන දාන්න තිබෙද්දි ඔක්කොම අතහැරලා මේ මහණ වුණේ ඇයි? ඊළඟට අහනවා ස්වාමීනි රට්ටපාලයන් වහන්සේ සමහරුන්ගේ ගෙවල් වල නොයේ ප්‍රශ්න ඇති වෙලා නෑද මිත්‍රයෝ නැතු යනවා. කෙමෙන් කෙමෙන් කාත් කවුරුත් නැතුව ගිහිල්ලා තනි වෙනවා. ඥාති පරිහානියටපත් වෙලා තනි වුණාට පස්සේ යා කල්පනා කරන මම දැන් තනි වෙච්ච පුද්ගලෙක්. මට දැන් යණේන මන් නෑ. මට තියෙන හොඳම වැඩේ තමයි මහාන වෙන එක. ඔබ වහන්සේට එහෙම අරුපු දෙයක්වත් නැහෙනේ. ඔබ වහන්සේ මොකද මේ මහාන වුනේ? ඔන්න අහපු ප්‍රශ්න හතර. එතකොට රට්ටපාල ස්වාමින් වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා. මහරජ, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවිතය ගැන අවබෝධයෙන්ම කරුණු හතරක් දේශනා කළා. ඒ කිව්වේ යාට ඉස්සෙල්ලාම අර බණ අහන්න ගියානේ ගිහි කාලේ. එදා කියපු බණ මෙයාගේ ඔළුවේ මතක හිටියා එදා. ඒක තමයි හිතේ වැඩ කළේ. මට කරුණු හතරක් දේශනා කළා. ඒ කරුණු හතර මං අහලා මං නුවණින් කල්පනා කළා. ඊට පස්සේ තමයි මං තීරණය කළේ මහාන වෙන්න ඕනේ කියලා. එදා බුදුරජාණන් වහන්සේ දෙසූ දහම ඒ පිරිසට මොකද්ද දේශනා කළේ? උපනීයති ලෝකෝ අද්දුවෝ. බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා උපනීයති ලෝකෝ අද්දුවෝ. මහරජ, එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතේ ටික ටික ටික වායසට යනවා. ජරා මරණ විසින් මේ ජීවිතේ අන්තිමට ඇදගෙන යනවා. ජරා මරණේ විසින් මේ ජීවිතේ ඇදගෙන යනවා. ඉබඳු උරුමයක් මේ ජීවිතේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ එදා මට කියා දුන්නා. මේක මගේ හිතට වැදුනා. මං ඊයනු කල්පනා කරන්න පටන් ගත්තා. මං ඊයනු විමසන්න පටන් ගත්තා මේක ඇත්තද? මට තේරුණා හැම ජීවිතයක්ම අවසන් වන්නේ ජරා මරණ වලින්. එහෙනම් මේ ජරා මරණ වලට අයිති ලෝකෙක නේද මේ ඉන්නේ කියලා, මීට වඩා විමුක්තියක් ලැබීම කොතරම් උතුම්ද කියලා මට නුවණින් හිතන්න මේක හේතු වුණා. ඊරවසකිනෝ රජතුමනි, ඒ බුදුරජාණන් වහන්සේ මට එදා තව බණ පදයක් ඉගැන්නුවා. ඒ තමයි රජතුමනි, අත්තානෝ ලෝකෝ අනභිසරෝ, මේ ලෝකයෙහි ආරක්ෂා සහිත තැනක් නැහැ. තමාගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයක් නැහැ. කියලා එදා බුදුරජාණන් වහන්සේ වදාලා මම මේ ගැන හොඳට කල්පනා කරන්න පටන් ගත්තා. කල්පනා කරන්න පටන් ගන්නකොට මං කල්පනා කළා මේ ලෝකේ ඇත්ත තමයි. තමාගේ වශයෙන් පවත්වල් ගන්න පිළිවිලක් නැහැ. ඒ නිසා සම්පූර්ණ කොච්චර නෑදෑයෝ හිටියා. කොච්චර ඥාති මිත්‍රාදීන් හිටියත් රජතුමනි ඒගොල්ලන්ට පුළුවන්ද අපේ ජීවිතේ ලෙඩ වෙනකොට ඒ ලෙඩේ අපේ ජීවිතේ වයසට යනකොට අපේ ජීවිතේ කායික දුක් වෙනකොට මානසික දුක් වෙනකොට ඒවා බෙදලා දෙන්න. බෙදලා දෙන්න බෑ. තමම් තනියම විඳවන්න ඕනේ. මට මෙන්න මේක අවබෝධ වුණා. රට්ටපාල ස්වාමීන් වහන්සේ කියන්නේ අවබෝධ වුණා. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් ලෝකේ තමන්ගේ දෙයක් කියලා සලකන යමක් ඇද්ද? ඒ සෑම දෙයක්ම අපිට අත්හරින්න වෙනවා. මෙන්න මේක මේ බණපදේ ගැන මං හිතන්න පටන් ගත්තා. ඊට පස්සේ කියනවා රජතුමනි මේ තමන්ගේ දේවල් කියලා හිතාගෙන විශාල නොයෙක් දෙනා නොයෙක් දේවල් එකතු කර කර එකතු කර කර එකතු කර කර ඉන්නවා. නමුත් අන්තිමේදී මේ ඔක්කොම තමන්ට අත්හරින්න වෙනවා. වෙන කෙනෙක් තමයි ඊට පස්සේ ඒවා පරිහරණය කරන්නේ, භුක්ති විඳින්නේ. තමන් ජීවිත කාලෙම එකතු කරලා හම්බ කරලා අතාරිනවා. වෙන කෙනෙක් පරිහරණය කරන්නේ. ඒ නිසා තමන්ගේ කියලා හිතාගෙන ඉන්න හැම දෙයක්ම තමන්ට අහිමි වෙනවා. මේක තමයි මේ ජීවිතයේ තියෙන ඇත්ත. රජතුමනි මම මේ ගැන හිතන්න පටන් ගත්තා. ඊළඟට රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා රජතුමනි මට තව එකක් හිතට වැදුනා. බුදුරජාණන් වහන්සේ දා දේශනා කළා ඌනෝ ලෝකෝ අතිත්තු තණ්හා දාසෝ. මේ ලෝකේ ඌනෝ ඌණයි අපරිපූර්ණයි. පරිපූර්ණ නැහැ. ඒ නිසා කවදාවත් මේ ලෝකේ මිනිසයන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොනවා කෑව බෙව්වත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. මොන විදියට ජීවත් වුණත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. මේ ඌනත්වය කියන එක, මේ අඩුකම ජීවිතේ පුරාම තියෙනවා, අසම්පූර්ණකම. ඒ නිසා අතිත්තු අතෘප්තිමත්, තෘප්තිමත් නැහැ. මේ තෘප්තිමත් නැති නිසා තණ්හා දාසෝ තෘෂ්ණාවට යට වෙලා තමයි යාට ජීවත් වෙන්න වෙන්නේ. පින්වත්නි මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ මේ බණ එක ගාථාවක් මේ ඒ බලන්නේ පද හතර හිතට වැදිලා හිතන්න පටන් ගත්තා. එමනම් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ විමුක්තිය කරා යන්න උපකාර කළේ මොකද්ද? ඒ ධර්මය නුවණින් විමසීම. නෝනි නිමසීම කියන එක පින්වත්නි ඕනෑම කෙනෙක් තුල තියෙන එකක්, අප තුල තියෙන එකක්, අපට තේරුම් ගන්න උපකාර වෙන එකක්. මේ නෝනි නිමසීම කියන කරුණ අපි නොකරන තාක්කල් අපට මේක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ රජුරවන්ට කියන රජතුමනි මම මෙන්න මෙහෙම මේක තේරුම් ගත්තා, මම ඔබට කියන්නම් රජතුමනි මේක ඇත්ත. දැන් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා රජතුමනි දැන් ඔබට තියෙන හොඳ රාජ්‍යයක්. ඔබට කිසි අඩුවක් නැහැ. නමුත් විශ්වාසවන්ත කෙනෙක් ඇවිල්ලා ඔබට කියනවා මහරජතුමනි උතුරු දිසාවේ තියෙන මීට වඩා හොඳ රාජ්‍යයක්. හොඳට කැම්පින් සෑම දෙයක්ම තියෙනවා. ඒක ගහලා අල්ලගත්තොත් අපිට හරිය ප්‍රයෝජනයි. එතකොට ඔබ පෙළඹෙන්නේ නැද? හා එහෙනම් ලෑස්තියෙන් ගහන්න යන්න. අනිත් පැත්තෙන් තව කෙනෙක් ඇවිල්ලා කියන රජතුමනි දකුණු දිසාවේ මහා රාජ්‍යයක් තියෙනවා. කෑමෙන් බීමෙන් සැප සම්පත් වලින් ධන දහන්නේ ආඩ්‍යයි. ගහලා අල්ලගත්තොත් තවත් මේ විජිතය ලොකු වෙනවා. කැමති වෙන්නේ නැද්ද කියලා ඇහුවා. මේ විදිහට කියන එකට කැමති වෙනවා කිව්වා. ඉතින් මේකේ තෘප්තියක් නැහැ, ඉවරයක් නැහැ කිව්වා. ඒ නිසා සම්පූර්ණයෙන්ම මේ අතෘප්තිමත් බව මේ ලෝකේ තියෙන්නේ. බලන්න එතකොට ඒ කාලේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කල්පනා කරපු ලක්ෂණ ටික ජීවිතයේ ගැන මේ වෙනකොට වෙනස් වෙලාද? ඒ විදිහමද? ඒ විදිහමයි. වෙනස් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ඉදා දේශනා කළා මේ බණපද හතර. මොකක්ද මේ බණපද හතර? උපනීයති ලෝකෝ අද්දුවෝ. මේ ලෝක සත්‍යය අස්තිරයි. ජරා මරණ විසින් මෙයව ඇදගෙන යනවා. තවමත් ඒක එහෙමමද වෙනස් වෙලාද? තවමත් ඒක එහෙමමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, අත්තනෝ ලෝකෝ අනබිස්සරෝ, මේ ලෝකේට ආරක්ෂාවක් නැහැ. ආරක්ෂාවක් හිතාගෙන මොනතරම් ලෝකෙ මිනිස්සු මහන්සි ගන්නවද? නමුත් රැකවරණයක් නැහැ. අනබිස්සරයි, මේ ලෝකේට අධිපතිභාවය පවත්වන්න බෑ. ඒක අදත් ඒ විදිහම නේද? අදත් ඒ විදිහමයි. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන්, තමාගේ තමාගේ තමාගේ කිය කී අපි රැස් කරනවා. මේ සියලුම දේවල් අපිට අත්හැරලා යන්න වෙන්නේ නැද්ද? ජීවිතය අවසන් වෙනකොට, මරණයට පත් වෙනකොට කොච්චර කැමති වුණා, ඒ සෑම දෙයක්ම තමන්ට අහිමි වෙනවා. ඒක අදත් ඒක ඒ විදිහම නැද්ද? අදත් ඒ විදිහමයි. ඌනෝ ලෝකෝ, ලෝකේ අසම්පූර්ණයි. අද අපි ජීවත් වෙන සම්පූර්ණ ලෝකයකද? අදටත් තියෙන්නේ ඒ අසම්පූර්ණකම. අතිත්තෝ අතෘප්තිමත්. අද මේ අපි ජීවත් වෙන සම්පූර්ණ තෘප්තිමත් වෙලාද? නෑ. තණ්හා දාසෝ, ආසාවට දාස වෙලා. ඊට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ මේ විදිහට කියලා ලස්සන ගාථා කීපයක් රජතුමාට කියනවා. පස්සාමි ලෝකේ සද්ධානේ මනුස්සේ ලද්ධාන ත්විත්තං නදදන්ති මෝහා කියන මට දකින්න ලැබෙනවා. මේ සල්ලි තියෙන මිනිස්සු, හැබැයි සල්ලි තියෙන මිනිස්සු හම්බ කළාට මෝඩකම නිසා දෙන්නේ නැහැ. ලුද්ධා ධනං සන්නිච්චයං කරොන්ති භියෝව කාමේ අභිපත්තයන්ති. ඒකේන ලෝභයි. සල්ලිම රැස් කර කර ඉන්නවා, තව තවත් කාමේම පතනවා. රාජා පසෛහ පඨවින් විජිත්වා සසාගරන්තං මහිමා වසන්තෝ. රජුරුව මේ පොළොව සම්පූර්ණයෙන්ම අධිපති වෙලා ඉඳගෙන, ඕරං සමුද්දස්ස අතිත්ත රූපෝ, සාගරේ මෙහා පැත්තේ ඉඳගෙන තෘප්තිමත් නැහැ. පාරං සමුද්දස්ස පිපත්තේත, සාගරෙන් එහා පැත්තේ තියෙන රටක් ගැනත් හිත හිත ඉන්නවා. මේ මානසික ස්වභාවය මේ කියන්නේ. රාජාච අඤ්ඤේච බහු මනුස්සා අවීත තණ්හා මරණං උපෙන්ති. මේ රජවරු, පාලකයෝ, සාමාන්‍ය මිනිස්සු සෑම කෙනෙක්ම මරණයට පත් වෙන්නේ තණ්හාව කියන එක අත්හැරලා නෙමෙයි. ඌනාව හුත්වාන ජහಂತಿ දේහං කාමේහි ලෝකම් හි නහිතිති. අනේ මට මේක කරන්න බැරි වුණා, අසවල් දේ කරන්න බැරි වුණා, අසවල් තැනට යන්න බැරි වුණා, අසවල් දේ බලන්න බැරි වුණා, අසවල් දේ ගන්න බැරි වුණා, අසවල් දේ කන්න බැරි වුණා, අසවල් දේ අඳින්න බැරි වුණා, අසවල් දේ ලබා ගන්න බැරි වුණා කියලා තමන්ට ලබා ගන්න බැරි වෙච්ච දේවල් ගැන, යන්න බැරි වෙච්ච තැන් ගැන, කන්න බැරි වෙච්ච දේවල් ගැන, අඳින්න බැරි වෙච්ච දේවල් ගැන, හදන්න බැරි වෙච්ච ගෙවල් ගැන කල්පනා කර කර තෘප්තිමත් නොවි අසම්පූර්ණ සිතෙන් තමයි මරණයට යන්නේ. ඇත්තද වරුද බලන්න අදක් තියෙන මේකනේ. කාමේහි ලෝකම් හි නහති තිත්ති. මේ ලෝකේ මේ කාමයෙන් කවදාවත් තෘප්තියක් ලබන්න බෑ. කන්දන්ති නං ඥාති පකරිය කේසේ අහෝ වතානෝ අමරාති චාහු. ඊට පස්සේ නෑදෑය මැරුණාට පස්සේ කියනවා, අනේ මේ නෑදෑයෝ අමරණීය විත්වා. මැරුණාට පස්සේ කියනවා, අනේ මේගොල්ලෝ කවදාවත් මැරෙන්න නම් එපා කියලා. වත්තේන නං පාරුතං නී අරිත්වා. ඊට පස්සේ මොකද කරන්නේ? රෙදි කෑල්ලකින් මේ මිනිහ උතලා වීතං සමාධාය තතෝ ඩහಂತಿ. අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? චිතකේ දාලා පුච්චලා දානවා. සෝඩයිහති සූලේහි තුජ්ජමානෝ ඒකේන වත්තේන පහය භෝගී. මේ මහා ධනවත් කෙනා එකම වස්ත්‍රයකින් ඔතන ලදුව අර චිතකේ වැටිලා හුල්වලින් පහර කමින් දැවි දෙවි යනවා. නමීය මානස්ස භවන්ති තානා ඥාතිද මිත්තා අථවා සහායා. මේ වගේ මෙරිල යන කෙනෙකුට කොච්චර ණයදෑව හිටියා, කොච්චර යාළු මිත්‍රයෝ හිටියත් ඒ කාටවත් පුළන් දෙයව රැකගන්න කියලා අහනවා. දායාදකා තස්ස ධනං හරಂತಿ සත්තෝ පන ගච්ඡති එන කම්මං. ඊට පස්සේ තමන් හම්බ කරපු දේවල් එක එක්කින අරගෙන යනවා. මේ පුද්ගලයා තමන් කරපු කර්මානුරූපව උපතක් කරා යනවා. නමියමානං ධන මන්වේති කිංචි පුත්තාච ධාරාච ධනං ච රට්ටං. මේ මැරෙන්න යන එක්කෙනා මොනතරම් ධනෙ තිබුණත්, මොනතරම් දූ දරුවෝ හිටියත්, මොනතරම් රටක් තිබුණත් ඒ කිසිම දෙයක් එයාට අරගෙන යන්න ලැබෙන්නේ නැහැ. නදීඝමායුං ලබතේ ධනේන නචාපි විත්තේන ජරං විහන්ති. සල්ලි තිබිච්ච පමණින් දීර්ඝායුෂ ලබන්න හම්බ වෙන්නේ නැහැ. ධනෙ තිබිච්ච පමණින් නාකි නොවී ඉන්න හම්බ වෙන්නේ නැහැ. අප්පං හිදං ජීවිත මාහු ධීරා අසස්සතං විපරිණාම ධම්මං. මේ නිසා ප්‍රඥාවන්තය දන්නවා මේ ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ ඉතාමත්ම ස්වල්ප කාලයකටයි කියලා. මේ ජීවිතය තුල අස්වසිල්ලක් මේ ක්‍රමයට සාමාන්‍ය ක්‍රමයට ලබන්න බැරි විනස්සන ලෝකයට ආයතී එකක් කියලා දන්නවා. අඩ්ඩා දලිද්දාච පුසන්ති පස්සං බාලෝච ධීරෝච තතේව පුට්ටු. සල්ලි තියන අයට, දුප්පත් අයට, නුවණැති අයට, නුවණ හීන අයට සියලු දෙනාටම මේ කියපු දේවල් පොදුයි. මරණය, ජරා මරණ පොදුයි. බාලෝහි බාලව්‍යදිතෝ වසේති ධීරෝච නවේධති පස්ස පුට්ටෝ. ඒ නිසා මේ වයසට ගියා කියලා, නුවණ නැහැ කියලා, නුවණ තිබුණා කියලා ભેදයක් නැතුව ලෙඩ හැදෙනවා, ભેදයක් නැතුව විනාශයටපත් වෙනවා. තස්මාහි පඤ්ඤාව ධනේන සෙය්‍යෝ යායවෝ සානං ඉදාදි ගච්ඡති. අබ්බේසි තත්තාහි භවා භවේසු පාපානි කම්මානි කරොන්ති මෝහා. මේ නිසා සියලු ධනයට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රඥාවයි. සියලු ධනයට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද පින්වත්නි? ප්‍රඥාවයි. ප්‍රඥාවමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මහසී වර්ණනා කරන්නේ. ඒ නිසා ඒකම තමයි හොඳ. නමුත් ප්‍රඥාව ඇති කරගන්න බැරි වෙච්ච උදවිය, ප්‍රඥාව දියුණු කරගන්න බැරි වෙච්ච උදවිය, ප්‍රඥාව සාක්ෂාත් කරගන්න බැරි වෙච්ච උදවිය, තමන් තුල තියෙන මෝඩකමම දියුණු කරගෙන නොයේක ආකාරයෙන් පව් කර කර සංසාරේ වැටෙනවා. උපේති ගබ්බංච පරංච ලෝකං. ඒ අය තමයි ආයෙමත් මව් කුසේකට එන්නේ. ඒ අය තමයි ආපහු පරලෝ උපත කරා යන්නේ. සංසාර මාපජ්ජ පරම්පරාය. පරම්පරා ගණනක් සංසාරෙම යනවා. තස්සප්ප පඤ්ඤෝ අභිසද්ධහන්තු උපේති ගබ්බංච පරංච ලෝකං. ඒ අල්ප ප්‍රඥ කෙනා, ඒ මුණුවන මද කෙනා, මේ විදියටම මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිට නොලබා ආයම් නැවත නැවත උපත කරාම යනවා. චෝරේ අථා සන්ධි මුකේ ගහීතෝ සකම්මනා හඤ්ඤති පාප ධම්මෝ. හරියට මේ පාරේ අද්දි අපි හැංගිලා ඉන හොරෙක්. ඒ හන්දියේ ඉඳලා අපිව අල්ල ගන්නවා, අරගෙන අපට වද දෙනවා වගේ තමන් විසින් කරන ලද කයින් වචනෙන් සිටින් අකුසල් නැද්දී අකුසල් අපිට අරගෙන වද දෙන්නේ. අපි අපාරියද්දි හොරෙක් කැවිල්ල අපිව ඇදගෙන යනවා වගේ. ඒවම් පජාපෙච්ච පරංගි ලෝකේ සකම්මනා හඤ්ඤති පාප ධම්මෝ. මේ නිසා මේ ජීවිතේ පව් කරන අය, මේ ජීවිතේ කයින් පව් කරන අය, වචනෙන් පව් කරන අය, මනසින් පව් කරන අය තමන් විසින් කරන ලද ඒ පව් හේතු කරගෙන මරණින් මත්තේ දුගතියට යනවා. කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතින්ති චිත්තං. බලන්න මේ ජීවිතාබෝධි පුදුම කීමක් මෙතන තියෙනවා. මෙතන කියනවා කාමාහි චිත්‍රා. කාමයන් කියලා කියන්නේ හරි ලෝකයට පේන ලස්සන දේවල්. මధుරා, මිහිරි, මනෝරමා සිත ඇද ගන්නවා. මනෝරම්යයි, සිත සතුට කරවනවා. විරූප රූපේන මතින්ති චිත්තං නොයේ ක්‍රමයට මේ සිත කලම්බනවා. මතින්ති කියන්නේ කලම්බනවා. මේ කාම අරමුණ විසින් සිත කලම්බනවා. ආදීනවං කාම ගුණේ සුද්ධිස්වා. ඒ නිසා මම මේ කාමයන් නිසා මේ හිතට වෙන විපත මං දැක්කා. තස්මාහං පබ්බජිතෝ මිරාජ රජතුමනි මං ඒ නිසයි පැවිදි වුණේ. දුම්පලානීව පතන්ති මානවා දහරාච බුද්ධාච ශරීර භේදා. ගස්වල ඉදිච්ච ගෙඩි වැටෙනවා වගේ තමයි මේ වයස භේදයකින් තොරව මිනිස්සු මැරෙන්නේ. ඒතම් පිදිස්වා පබ්බජිතෝ මිරාජ. ඒ නිසයි රජතුමනි මං ඕවා දැකලා මහණ වුණේ. අපන්නකං සාමඤ්ඤ මේ වෙසෙයෝ. මධ්‍යස්තව බලද්දී මේ පැවිදි ජීවිතේ මයින් ශ්‍රේෂ්ඨ. මේ විදිහට රට්ටපාල ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ඇති කරගෙන අවබෝධේ රජුරුවන්ට කිව්වා. එතකොට පින්වත්නි අපට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියන පණිවිඩේ. හැබැයි මේ පණිවිඩය සාමාන්‍ය ලෝකයා කරන කල්පනාවට වඩා වෙනස්. සාමාන්‍ය ලෝකයාගේ කල්පනාවත් එක්කම යනකොට මොකද්ද අපි ඒකට කියන්නේ? අනුසූතගාමි. ඊට වඩා වෙනස් කල්පනාවක් සාමාන්‍ය ලෝකයට එකපාරට අඳුනගන්න බැරි, එකපාරට තේරුම් ගන්න බැරි, එකපාරට එකඟ වෙන්නේ නැති කල්පනාවක් මේ ධර්මයේ තියෙන්නේ. මේකට මොකද්ද කියන්නේ? පටිසූතගාමි. මේ ධර්මයේ තේරෙන්න පටන් ගන්නේ ඒ ධර්මයට සවන් දීපු කෙනාට විතරයි. මේ ධර්මය අවබෝධ වෙන්නේ ඒ සවන් දීලා ඒ ධර්මය ගැන හිතන්න පටන් ගත්ත කෙනාට විතරයි. මේ ධර්මයේ කෙරෙහි පහදින්නේ ඒ ධර්මයේ තේරුම් ගන්න කල්පනා කරන කෙනා තුළ විතරයි. එහෙනම් මේක ලෝකේ සියලු දෙනාටම එකපාර කරන්න පුළුවන් එකක් නෙමෙයි. නුවණින් කල්පනා කරන කෙනා විතරක් කරගන්න එකක්. ඉතින් ඒ නුවණින් කල්පනා කරන කෙනා ඕනෑම සමාජයක, ඕනෑම තරාතිරමක, ඕනෑම පරිසරයක, ඕනෑම සමාජ ස්තරයක ඉන්න පුළුවන්, අස්සක මුල්ලක ඉන්න පුළුවන් ඒ නුවණින් කල්පනා කරන එක්කෙනා. ඒ නුවණින් කල්පනා කරන එක්කෙනාගේ කල්පනාව කාටවත් වහන්න බෑ. ඒක හැමතිස්සෙම කල්පනාව තියෙන එකක්. වැහෙන්නේ ධර්මයයි. ධර්මයේ වැහුණට පස්සේ කොච්චර කල්පනා කරන්න තිබුණත් ඒක පිබිදෙන්නේ නැහැ. එහෙනම් ඒ කොයි හරි අස්සක මුල්ලක ඉන්නවා නම් කෙනෙක් කල්පනාව තියෙන ධර්මයේ විවෘත වෙච්ච දවසට ආන් යායි කල්පනාව යොදවනවා ඒකට. ධර්මයේ විවෘත වෙච්ච දවසට එයා ඒ කල්පනාව පාවිච්චි කරනවා. ධර්මයේ විවෘත වෙච්ච දවසට ඒ අනුව එයා හිතන්න පටන් ගන්නවා. අන්න එයාට ධර්මයේ තේරෙනවා. මේ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ තථාගත පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය විවෘත වුණාම තමයි බබලන්නේ. නෝ පටිච්චන්නෝ වැහුණාම නෙවෙයි. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරිසිදු සිතින් කියාගෙන ගියා. පැහැදුනා. ඒ පැහැදුනාට පස්සේ අපි මොනවා කිව්වත් හරියන්නේ නැහැ. ඒ පැහැදීම බුද්ධිමත් කමින් කරගන්න එකක්. නුවණින් කල්පනා කරලා කරගන්න එකක්. ඒ නිසා පින්වත්නි, ඒ උතුම් චිත්ත ප්‍රසාදය අපි ඇති කරගෙන අපි හිතේ පැහැදීමක් ඇති කරගන්න ඕනේ. ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්මයි මේ ධර්මයේ දේශනා කළේ. කරුණු සහිතවමයි මේ ධර්මයේ දේශනා කළේ. ප්‍රාතිහාර්ය සහිතවමයි දේශනා කළේ. ඒ වගේම මේ ධර්මය හිස් වචන වලින් යුක්ත ධර්මයක් නෙමෙයි. කතා බහ කළා අවසන් වන ධර්මයක් නෙමෙයි. මේ ධර්මයේ හැසිරීලා ඒකාන්තෙම ලෝකේ සැප ලබා ගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තුළ යම් අවබෝධයක් තිබුණාද ඒ අවබෝධය ඒකාන්තෙම සත්‍යයක්මයි කියලා හිත පහදවා ගන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යම් ගුණ තියනවාද ඒ ගුණ ඒකාන්තෙම සත්‍යක්මයි කියලා හිත පහදවා ගන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අවංකව මේ ධර්මයේ ගමන් කළා. ඒ අවංකකමේ ප්‍රතිඵලයක් හැටියට උන්වහන්සේලා මේ ධර්මයෙන් ප්‍රතිඵල ලැබුවා. ඒක සත්‍යක්මයි. ඒ නිසා මේ ගැන සිතේ පැහැදීමක් ඇති කරගෙන අනේ අපටත් මේ සසරේ ගමන යද්දී මේ මෙරි ඉපදී යන මේ සංසාර ගමනේදී අපට මනුස්ස ජීවිතය ලැබුණා. වේගෙන් ගෙවි යන ආයුෂ වලට බඳුන් වුණු මේ මනුස්ස ජීවිතේ සුළු කාලයකට අපට ලැබුණා. ජරා මරණ වලින් අපිව ඇදගෙන යන්න කලින් අනාරක්ෂිත බවට පත් වෙන්න කලින් තමා සතු දේවල් සියල්ල අහිමි වෙන්න කලින් මේ අපරිපූර්ණ වූ ලෝකේ අතෘප්තිමත් ලෝකේ තෘෂ්ණාවට දාස වූ ලෝකේ ඒ සියල්ල විනිවිද අපටත් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.